ඊයේ විපක්ෂ නායකතුමා සහයෝග දෙනවයි කියන ප්‍රකාශය පටහැනිව තමන්ගේම පැත්තේ පිරිසක් කටයුතු කළා. මේක දෙගොල්ලෝ කතා වෙලා කෙරුවද කියලා අපි දන්නේ නැහැ. එහෙම නැත්නම් බෙදීමක් නිසා කෙරුවද කියලා අපි දන්නේ නැහැ. නමුත් පාර්ලිමේන්තු සම්ප්‍රදායට පැහැදිලිව පටහැනි ක්‍රියාවක් තමයි ඊයේ සිද්ධ වුනේ. මොකද විපක්ෂ නායකතුමා අපි දන්න විදිහට නියෝජනය කරන්නේ සම්පූර්ණ විපක්ෂය. ඒතර ඔහු නැගිටලා කිව්වම අපි මේකට සහයෝග දෙනවා කියලා. අපි හිතුව සම්පූර්ණ විපක්ෂයේ මේ මතේ ඉඳී බෙදීමක් ඉල්ලන එකක් නැහැ කියලා. විපක්ෂ නායකතුමාගේ ක්‍රියාමාර්ගය පිටිපස්සෙන් ඇවිල්ලා පිහියෙන් ගැනීමක් තමයි ඊයේ කෙරුවේ. ඡන්ද දෙන වෙලාවට එතුමා හිටියෙත් නැහැ. ඉතින් මේ වගේ පහත් තත්ත්වෙරි විපක්ෂය වැටලා තියෙනවා. අපිට වෙන වෙන මාර්ග තියෙනවා. භාණ්ඩාගාර බිල්පත්තල විශේෂත්වය තමයි පොලිඅඩු. ඒකයි මේක අපේ හදිසියෙන් දැම්මේ. මුදල් නැති නිසා නෙවෙයි.